නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්තුනි එතකොට පින්වත්නි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ නිවන් මාර්ගය පැහැදිලිව පෙන්වා දෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ නමක්මයි කරන්නේ. ඒ නිසා බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරන පරම ගම්භීර නිවන් මාර්ගය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශාවිකාවන්ට සදහැවතුන්ට අහන්ත සලස්වන මේ ධර්ම දානමේ පින්කම බොහෝ පින් රැස් වෙන දෙයක්. ඉතින් ඒ ධර්ම දානමේ පින ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒ නිසා ධර්ම දානය ලැබලා දෙන මේ පින්වතුන් ඉතාම සන්තෝෂයටපත් වෙන්න ඕන. අන් අයට නිවන් මාර්ගය ගැන අහන්න සැලැස්වීම තමන්ට නිවන් මාර්ගයේ දොරටුව විවෘත වීමට හේතුපකාරී වෙනවා කියලා. ඒතකොට පින්වතුනි පිවිතුරු පරම පිවිතුරු නිවන් මාර්ගය මේ දේශනා කරන්නේ බුද්ධ වචනේ. බුදුරජාණන් වහන්සේ වදාලා නිවනට පක්ෂ වූ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්ම කුසල ධර්මියෝ 37ක් තියෙනවා. ඒකට කියනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා. සාගරේ මුතුමැණික් තියෙනවා වගේ බුද්ධ ශාසනයේ තියෙන මුතුමැණික් විදිහට තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වදාළේ. වටිනාම දේවල්. එතකොට එයින් කායානුපස්සනාව සතර සතිපට්ඨානේ තමයි මුලින්ම තියෙන්නේ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඊළඟට තියෙනවා සතර සම්‍යප්ප්‍රදාන වීරිය. එතන හතරයි. ඊළඟට තියෙනවා සතර ඉරිදිපාද. එතන හතරයි. ඊළඟට දෙනවා පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය ශ්‍රාංගික මාර්ගය. මේ පිවිතුරු නිවන් මඟ මේ උතුම් දහං වැඩසටහන තුලින් මේ කරුණු එකින් එක විස්තර කරනවා. එයින් අපි අද ආරම්භ කරනවා කායानुපස්සනා භාවනා ක්‍රමය කොහොමද පුරුදු කරන්නේ කියලා. මේයින් අපි ධර්මයේ අලූතෙන් ඉගෙන ගන්න කෙනෙකුට උනන් කවදාවත් භාවනාවක් ගැන අහලා නැති කෙනෙකුට උනත් පුරුදු වෙන්න පුළුවන් විදිහට තමයි දහම් පන්ති කරන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම තමයි ධර්මයේ පුරුදු කරගෙන යන අයට තමන් කරන පිළිවෙල හරිද වැරදිද කියලා තේරුම් ගන්නත් පුළුවන්. මේ කායानुපස්සනාව හුරු කරපු කෙනෙකුට අනුමෝදන් වෙන්නත් පුළුවන්. අනේ මේක නේන්නම් කායानुපස්සනාව කියලා. ඊළඟට බණ භාවනා කරගන්න බැරි අයට බුදුරජාණන් වහන්සේ මේ වාගේ නිවන් මාවතක් වදාලා නෙව අනේ සාදු කියලා අනුමෝදන් වෙන්න පුළුවන්. හිත පහදව ගන්න පුළුවන්. ඉතින් කායानुපස්සනා කියන සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ පළවෙනි අංගය විස්තර කරනකොට භාවනා ක්‍රම 14ක් විස්තර කරන්න වෙනවා. ඒ තමයි ආනාපාන සතිය. ඊළඟට විස්තර කරන්න වෙනවා ඉරියාපත භාවනාව. ඊළඟට සති සම්පජඤ්ඤ භාවනාව. ඊළඟට අසුභ භාවනාව. ඊළඟට ධාතු මනසිකාර භාවනාව. ඊළඟට සෝහනේ දමන ලද මල සිරුර තමන්ගේ ශරීරයට ගලපා ගලපා බැලීම නම් වූ නව ජීවිතික භාවනාව. එතන නවයක් තියෙනවා. ඒකට මෙතන භාවනා පහයි, එතන නවයේ භාවනා 14යි. මේ කායानुපස්සනා භාවනා තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෝ පළමුවෙන් පුරුදු කරන්නේ. ඉතින් එයින් අද අපි ඔබට කියලා දෙනවා මතක තියන්න මේ භාවනා 14ම කායानुපස්සනා. කායගත සති සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල පළවෙනි අංගය. එතකොට භාවනා කිරීම කියන එක ගියයක් කරනවා, පැවිදයක් කරනවා. මේ ආනාපාන සතිය හරි හොඳ භාවනාවක්. ආනාපාන සතියේට ගොඩක් අය හරි ආසයි, ගොඩක් අය කැමතියි. දැන් ওই පිටරටවල භාවනා කරන සුදු මිනිස්සු ගොඩාක් ওই ආනාපාන සතියට තමයි කැමති. නමුත් ඒ ඇයිද අර සතිපට්ඨාන භාවනා ක්‍රමයක් විදිහට ආනාපාන සතිය පුරුදු කරන්ට ඒ ඇත්තන්ට ලැබෙන අනුග්‍රහය අඩුයි, විස්තර අඩුයි. ඒ වගේම ඒ ඇයිද මෙච්චර මේ විස්තර විභාග තේරුම් කරලා දෙන දීන් අඩුයි. අනිත් එක තමයි ගොඩාක් දුරට බටහිර භාවනා ක්‍රම තියෙන්නේ සමතේ ඉලක්ක කරගෙන. සමතේ ඉලක්ක කරගෙන කියන්නේ හිත සංසිඳීම ඉලක්ක කරගෙන. මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේගේ මේ කියලා දෙන නිවන් මාවත, බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්න නිවන් මාවත ඉලක්ක වෙලා තියෙන්නේ අවබෝධය. දැන් කායanusasana වඩනවා නම් එහි අරමුණ කය අවබෝධ වෙනවා. දැන් අපි උදාහරණයක් ගමු පින්වත්නි. ඔන්න කෙනෙක් ආනාපාන සති භාවනා වඩනවා. මේක හරියට කරන්න බුදුරජාණන් වහන්සේ වදාළා සතර සතිපට්ඨානේ වරද්දාගත්තොත් නිවන් මාර්ගයෙන් වැරදෙනවා. සතර සතිපට්ඨානේ හරියට කළොත් නිවන් මාර්ගයෙන් හරියනවා. ඒතර එහෙනම් නිවන් මාර්ගේ වැරදුනා කියලා කියනවා නම් කෙනෙකුට වෙලා තියෙන්නේ මේ සතර සතිපට්ඨානේ වරද්දාගෙන. බුදුරජාණන් වහන්සේ වදාළා දැන් අපි කායානුපස්සනාවේ කය ගැන සිහියෙන් බැලීමේ භාවනා ක්‍රමේ පළවෙනි අංග ආනාපානසති භාවනාව. මේ ආනාපානසතිය මහත්ඵල මහනිසංසයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි අත්තකිල මතාන යෝගිත කාමසුකල්ලිකාන යෝගි මුලින්ම අත්හැරියා. සය වසරක් දුෂ්කරක්‍රියා කළා අත්තකිල මතාන යෝගිත අත්හැරියා. ඒ ක්‍රම දෙකෙන්ම නිර්වාණය අවබෝධ වුණේ නැහැ. ඒකට මහ බෝධිසත්වයන් හිතුණා පුංචි කාලේ දඹරුක් සෙවනේ ආනාපාන සතිය වැඩුණා බෝසත් සිඟිති දරුවාට. එතකොට එහෙනම් එදා මම වඩන ලද ආනාපාන සතිය හිත සංසිඳුණා. එය නිවනට මාවත දෝ කියලා හිතුණා. ඉතිලා තමයි ආශ්වාස ප්‍රාශ්වාසී සිහි කරන ආනාපානසති භාවනාවට හිත හුරු කරගන්න හැදී. හැබැයි කය දුර්වල නිසා මේ ආනාපානසති හිත පිහිටව ගන්න අමාරුයි. ඒ නිසා තමයි ආහාර ගන්න ගත්තේ. ආහාරය අරන් ආනාපානසති වෙලුවන්නේ මේ ආනාපානසති වදන්ඩ පටන් ගන්නකොට තේරෙනවා කය දුර්වලයි. ඊට පස්සේ ආහාර ගත්තා. ආහාරයෙන් ශරීරයේ ප්‍රകൃති මාස් වෙනකොට හොඳට හුස්ම රැල්ලි සිහි පිටන්න ගත්තා. දැන් නිරංජරා නදියෙන් එතර වෙලා උන්නාංශි බෝසෙ වෙන්නේ දශමරුම් පරදා වඩපු භාවනාව ආනාපාන සති භාවනාව. මහා පුරුෂයෝ සේවනය කරනවා. ඒ ආනාපාන සති භාවනාවෙන්ම සතර සතිපට්ඨානෙ වැඩෙන ක්‍රමයක් තියෙනවා. ආනාපාන සති භාවනාවෙන්ම බොජ්ජංග හත වැඩෙන ක්‍රමයක් තියෙනවා. ආනාපාන සතිය කෙනෙක් මනාව වඩනවා නම්, හොඳට වඩනවා නම්, ඒ කෙනා පිරිසක් මැද ඉඳගෙන හිටියත් කය හෙල්ලෙන්නේ නැහැ, ඍජුව තියෙන්නේ කියනවා. ආනාපාන සතිය හරියට වැඩුවොත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ආනාපාන සති භාවනාවට කියනවා තථාගත විහෙරණය, බ්‍රහ්ම විහෙරණය, ඊළඟට ආර්ය විහරණය කියලා එච්චර ප්‍රශංසා කළ ආනාපාන සති භාවනාවට. ආනාපාන සතිය වැඩුවොත් බුදුරජාණන් වහන්සේ වදාලා එයම මාවතක් තුව සංයෝජන ප්‍රහණය වෙන්න දස සංයෝජන සංඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස එකෙනි සෝවාන් වෙනවනේ. කාමරාග පටිග රූපරාග අරූපරාග ආදී සංයෝජන දස සංයෝජන ප්‍රහාණය වෙනවා ආනාපාන සතිය. එතකොට ආනාපාන මේ හුස්ම රැල්ලට සිහ පිහිටවීමෙන් කරන දේවල්. ඊට පස්සේ තියෙනවා අනුසය. මේ හිත තුළ තියෙනවා අනුසය, කෙලෙස් සැඟවිලා. ඒ සැඟවිච්ච කෙලෙස් ප්‍රහාණය කරනවා කියමු. ඉනතන් කෙලෙස් උපදවන මූලික ස්වභාවයන් තියෙනවා. ඒව ප්‍රහාණය කරනවා. ඊළඟට ආශ්‍රව ශ්‍රය කරනවා. ඊළඟට කාලයට අයත් දේවල් අවබෝධ කරවනවා. කාලයට අයත් දේවල් මොකද්ද? මේ ඇස් ඇගියොත් පේන්නේ සියලු දේවල් කාලයට අයිති දේවල්. කනට ඇහෙන ඒවා ඔක්කොම කාලයට අයිති දේවල්. අවබෝධ කරන ධර්මයක් කාලිකයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයක් කාලිකයි. එතකොට මේ සතර මහා පංච උපාදානස්කන්ධයට අයිති මේ සියල්ලම අවබෝධ කරවනවා ආනාපාන සති භාවනාව. ඒ නිසා මේක හරි සුදුරු භාවනාවක්. එතකොට මේ භාවනාව කරන්නේ කොහොමද? කායानुපස්සනා භාවනා ක්‍රමයක් විදිහට බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලා වදාළේ කතංච භික්ඛවේ භික්ඛු කායේ කායानुපස්සී විහෙරති. කොහොමද පින්වත් මහණෙනි කෙනෙක් කායේ කයානුව බලන්නා වූ ඒ අනු කායानुපස්සනාව සිද්ධ කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිශීදති පල්ලංකං ආභුජිත්වා. ඔන්න ආනාපාන සති භාවනාව කරන්ට ඉඳ ගන්න තැන ඉඳලා විස්තර කරනවා. ආනාපාන සති භාවනාව තරම් විස්තර කරපු වෙනත් භාවනාවක් නැති තරම් එච්චර විස්තර තියෙනවා ආනාපාන සති භාවනාව ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න මේ කරුණෙහිලා මේ භික්ෂුව කායගත සති වඩන කෙනා ආරණ්‍යයකට කැලේකට හෝ රුක් මුලකට හෝ ශුන්‍යාගාර නිදාසිස් තැනකට හෝ ගිහිල්ලා නිසීද තින්ද ගන්නවා. පල්ල නිසීදති පල්ලංකං පල්ලංක බැඳගෙන ඉඳ ගන්නවා. උජුංඛයන් පනිදාය. දැන් මේ උඩකය තමාගේ උඩකය කෙලින් තියා ගන්න ඕන. මොන මේ ආනාපාන සති භාවනාවටම ඒ කියන්නේ මේ ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් සිහි කරන මේ උෂ්ම රැල්ල සිහි කරන භාවනාවට මූලික මංගයක් තමයි තමන්ගේ උඩුකය විජු කර ගන්න ඕන. ඒ වගේම නිදහස් පරිසරයක් වෙන්න ඕන. කාලගෝටි ඇස්සේ භාවනාව පුරුදු වෙන කෙනා ආනාපානස්ති වඩන්න පුරුදු වෙන්නේ නැහැ. සද්ද බද්ද තියෙන නිතර පිරිස ගැවසෙන එහෙම තැනක භාවනාව අලුතෙන් පුරුදු වෙන කෙනෙකුට ආනාපානසති භාවනාව පුරුදු වෙන්න අමාරුයි. ආනාපානසති භාවනාව අයන්නේ ඉඳලා පුරුදු වෙන කෙනා නිදහස් තැනක ඉන්නවා. තමන් අපි කියමු දැන් ගොඩක් මේ ධර්ම දේශනා අහන්නේ ගිහි පිරිසනේ. එතකොට ගිහි පිරිස නම් තමන්ගේ ගෙදර නිහඬ වෙන වෙලාවක එහෙම නැත්නම් තමන්ගේ කාමරේ හොඳට කය රිජු කරගෙන පළඟ බැඳගෙන ඉන්න අමාරුයි. දැන් මේ ඉස්සර ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ අදටත් ගොඩාක් අයට පුළුවන් විශේෂ හැකියාවක් මේ හොඳට පළඟ බැඳගෙන ඉඳ ගන්න පුළුවන්. පත්මාසනේ හොඳට එහෙම නැත්නම් ආහාර මණ්ඩියේ කියනවා එරමිනිය ගොතා ගන්නවා කියනවා. ඒ වගේ හොඳට ඉඳ ගන්න පුළුවන්. ලංකාවෙත් එහෙමයි ඉන්නවා. සමහර අයට හොඳට ඉඳ ගන්න පුළුවන් පොඩි කොට්ටයක් වාගේ පිටිපස්සට තියාගෙන ඉඳගත්තුත් මොනවා හරි ක්‍රමයකින්, එහෙම නැත්නම් පොඩි පොඩි පුටුවක් වාගේ පොඩි කන චූටි පුටුවක් තියාගත්තු පුළුවන් සමහර අයට. කොහොම හරි එහෙම නැත්නම් පොඩි පුටුවක්, එහෙම නැත්නම් මොකක් හරි පුටුවක්. ඒ පුටුවක හරි තමන්ට පහසු ඉරියව් වෙන්න ඕන. මොකද භාවනාවේදී කයෙන් එයාව පෙළඳ දෙන්න තියෙන්න ඕන. ඔන්න පහසෙන් ඉඳගත්තා විශේෂ හැකියාව තමයි කොන්ද කෙලින් කරගන්නවා. උඩුකය ඍජුව තියෙනවනේ මේ ඉරියව්ව අවශ්‍ය වෙන්නේ ආනාපානසති භාවනාවට විතරයි. මේ එතකොට මේක සක්මන් කරමින් පුරුදු වෙන්නේ නැහැ. හිතගෙන පුරුදු වෙන්නේ නැහැ. ඊළඟ නිදාගෙන ඉරියව්වෙන් පුරුදු වෙන්නේ නැහැ. දැන් වෙන භවනා ඕනම ඉරියව්කින් පුරුදු නැහැ කි. මේ භවනාවට කය ඍජු කරලා තියා ගන්න ඕන. ඉතින් අර නිහඬ පරිසරය ඔබ නම් සමහර අයට රාත්‍රියේ නිදා ගන්න කලින් ඇඳීම ඉඳගෙන කය ඍජු කරගෙන පහසෙන් හුස්ම රැල්ලට හිත ගන්න පුළුවන්. අපි දැන් කොහොමද භවනා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඔන්න දැන් මේ භවනාවේදී උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ භවනා අරමුණට සිහි ගන්නවා. එතකොට මනාව අවධානය යොමු කරනවා. එතකොට දැන් මං ආනාපාන සති භාවනාවයි කරන්න යන්නේ. ආශ්වාස ප්‍රාශ්වාස සිහි කරන භාවනාවටයි දැන් මගේ හිත ගන්නෙ කියන්නේ සිහිය හොඳට ගන්නවා. මේ ආනාපාන සති භාවනාවට හොඳ සිහියක් ඕන. මොකද දැන් අසෝ භාවනාව ගත්තත් හිත කොටස් 32ක සිහි කරවනවනේ. ඊළඟට ධාතු මනසකාරය ගත්තත් එතන කොටස් 4ක හිත මෙහෙවනවා. ඊට පස්සේ මේකෙදීන් කරන්නේ එකම තැනක ගන්නවා හිත. ආස්වාසයක් ප්‍රාසාසයක්. ඒක හොඳ සිහියක් ඕන. කලබල නැති සිහියක් ඕන. ඉතින් භාවනා මේ ඉරියවෙන් ඉඳගෙන දැන් ඉතින් මේ වගේ දෙන් දැන් සමහර අය වම් අත උඩින් දකුණු අත තියාගන්න කියනවා දකුණු අත උඩින් වම් අත තියාගන්න කියනවා. ඉතින් ඔබ මොන ක්‍රමයකින් හරි අත කොහොම තියාගත්තක් කමන්නේ කය හොඳට ඍජු කරගන්නවා. දැන් සමහර අය භවනාවට වාඩි වෙනවා තේරෙන හොඳට හරි බරි ගහිලා මේ රමිනිය මේවා කරගෙන අත හරියට තියාගෙන තද කරගෙන මෙහෙම වෙලා විනාඩියයි නිදි කරන්න ගන්නවා. එතකොට යා හොඳට හරි බැරි ගැහුණා නම් ඉඳ ගන්න. එහෙම නෙවෙයි අපිට මේකෙදී ප්‍රධාන ඉරියව්වක් විදියට උඩුකය ඍජු කරගන්න එක සිහි තියාගන්න. ඊළඟට අත පහසෙන් තියාගන්න. කය තද කරගන්න එපා. කය පහසෙන් තියාගන්න. තියාගෙන දැන් ඊට පස්සේ බලමු බුදුරජාණන් වහන්සේ කොමකට දේශනා කළේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ආනා දැන් ඔන්න ඉඳගත්. දැන් ඔන්න භාවනා ඉරියව්ව. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ භාවනාව කරන්න හැටි. පළවෙනි පියවර තමයි සෝ සතෝ අස්ස සති. සතෝ පස්ස සති. ඕක තමයි පළවෙනි පියවර ආනාපාන සති භාවනාවේ. සෝ කියන්නේ මේ භාවනාවට ඉඳගත්තු කෙනා භාවනා කරන්න කැමති කෙනා සතෝව හරි සිහියෙන් වෙන දේවල් හිතන්නේ නැතුව අස්ස සති ආස්වාස කරනවා. සෝ සතෝව පස්ස සති සිහියෙන්ම ඔහු ප්‍රාස්වාස කරනවා. ඒතර භාවනාවට ඉඳගෙන හොඳට මේ හුස්ම රැල්ල දැන් හොඳට සිහිය පිහිටවගෙන ඉන්නේ ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ආස්වාසයක් ප්‍රාසාසය. ඉතින් ඔක කාටත් තේරෙනවනේ. සමහර අය ගණන් කරන ක්‍රම තියෙනවා. 1යි 2යි එහෙම කියලා. ඒකේ 1යි 1යි කියද්දි හදාගෙන. නමුත් ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් සමහර අය උස්ම ගන්නවා. උස්ම හෙලනවා කියනවා. ඒ සමන්ඩ හුරු වචනේ ගන්න. නමුත් ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් කියනකොට තේරෙන්නේ නැති කෙනෙක් නැහැ. ඒ නිසා පළවෙනි පියවර තමයි ඕක. සීයෙන් ආස්වාස කරනවා සීයෙන් ප්‍රාස්වාස කරනවා. ඕකට තමයි අමාරුවම මහන්සිය යුතු කාරණාව. පළවෙනි පියවර. සමහර කෙනෙකුට ඊළඟ පියවරට යන්න ගොඩක් කල් යන්න පුළුවන්. නමුත් අපිට දැන් අපි කරන්නේ මොකද්ද? සීයෙන් ආස්වාස කරනවා සීයෙන් ප්‍රාස්වාස කරනවා. ඒයි කරන්න තියෙන්නේ. දැන් ඔන්න ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා ටිකක් වෙලා යනකොට කල්පනා වෙනවා කෝ දිහා නැති උන්නේ නෑනේ කොහොමද මගේ ඇඟ සැහැල්ලුල ගියේ නෑනේ ඒ ඔබට අන්න ආයෙත් වැරදුනා මේක ලේසි දෙයක් නෙමෙයි මේ ආස්වාස් ප්‍රාස්වාස එක දිගටම හිත පිහිටවන එක. ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලා හරියට හිතන්න ඕන. අනිත් එක තමයි බලෙන් ගන්නෙත් නැහැ. බලෙන් හුස්ම උඩට අරන් පහළට හෙරන්නේ නැහැ. මේ සැහැල්විච්ච කය සැහැල්ලු කරගෙන මේ ගන්න හුස්මම උඩට ගන්න කොට ආස්වාසයක් කියලා සීකරනවා. හෙළන කොට ප්‍රාස්වාසයක් කියලා සීකරනවා. හුස්ම මෙරික ගන්න හොඳ නැහැ. ඒ ගන්න උස්ම හෙළන උස්ම දිහාම සිහියෙන් බලනවා. සිහියෙන් බලාගෙන ඉන්නවා. ආස්වාසය ප්‍රාසාද. සමහර අයට ඔය එහෙම සිහි කරනකොට නාසයේ හුළඟ වදිනවා දැනෙනවා. ආස්වාසය ප්‍රාසාද. හැබැයි මේ හුළඟ වදිනවා දැනෙන එකත් ඒක වෙනස් වෙනවා එක එක්කෙනාගේ නාසය අනුව. සමහර අයගේ නාසය පුංචි වුණාම හුස්ම රැල්ල ඇතුලෙන් හොඳට එළියට එනවා ඇතුළට යනවා පේන දැනෙනවා එහාට හුස්ම නහයෙම වදිනවා. සමහර අයගේ නහයේ ඉස්සරහා කෙලින්ම තියෙන්නේ. එතකොට මේ නහය දැන් කියනවා නාසිකා අග්‍රයේ සිහ පිටව ගන්න කියලා භාවනා ක්‍රමවලදී කියලා දෙනවනේ. සමහර අයගේ නාසයේ අග වදිනවා දැනෙන්නේ. සමහර අයගේ නාස්පුඩු ලොකුයි. නාස්පුඩු ලොකු වුණාට පස්සේ ඇතුලෙන් එන හුස්ම රැල්ල වදිනවා දැනෙන්නේ නැහැ. සමහර අයගේ නහය ඉස්සරහෙන් පොඩ්ඩක් නැවිලා තියෙනවා. ඒ අයට ඇතුලෙන් හුස්ම රැල්ල එනවා යනවා ඒ අග වැදිනවා දැනෙනවා. සමහර අයගේ නාස්පුඩු ලොකු වුණාට පස්සේ නාසය වැදිනවා දැනෙන්නේ නැහැ. මේ තොල අග වැදිනවා දැනෙනවා. ඒ වනාට ඒ හුස්ම රැල්ල වැදෙනවා දැනෙනවා පේන එක එක්කෙනාගේ ශරීරවල අනවා. ඒ වනාට අපිට වැදෙන තැනක නෙවෙයි තියෙන්නේ අපේ සිහිය හුස්ම රැල්ලේ. ඒ නිසා කලබලයක් නැතුව කොහින් හරි හුස්ම රැල්ල අල්ලා ගන්නවා. ආස්වාසය ප්‍රාස්වාසය එක සීකනකොට සමහර අයට දැනෙනවා කොයි හරි නහය වදිනවා හරි තොල්වල වදිනවා හරි දැනෙන තැනක් දැනෙනවා. කෙසේ හෝ මෙයා සීකරනවා ආස්වාසයක් ප්‍රාස්වාසයක්. මේක පින්වතුනි හො වචනෙන් කිව්වට සමහර අයට ඕක ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලා විනාඩියක් දෙකක් සීකරනකොට මෙන්න හිත කොහෙද ගිහිල්ලා එහෙට වෙන දේවල් මතක් වෙවි තියෙනවා. එතකොට මේකෙන් හිත දිගට පවත්වා ගන්න මෙයාට දැනුමක් ඕන පංච නීවරණ ගැන. ඒ තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. එතකොට මේවා ගැන ਸਰව සම්පූර්ණ විස්තරයක් ධම්මානුපස්සන භාවනාවේදී ඔබට ඉගෙන ගන්න ලැබෙනවා. නමුත් දැන් අපි දැන් බලන්න මේ ඔක්කොම එකට පවතින ඒවා කින්වත්. දැන් බලන්න භාවනාව පටන් ගත්ත තැනම අපිට නීවරණ දැනුම අවශ්‍ය වුණානේ. දැන් හොන්න ඉරියව්ව පිළිහිටවාගෙන භාවනා කරන්න ඉඳගෙන භාවනා කරනකොට ඔන්න දැන් නීවරණ දැනුම ඕන වෙනවා. මොකද හිත ආශ්වාස ප්‍රාශ්වාසයක් සිහි කර කර ඉන්න ඕන භාවනාවේ මෙයාගේ හිත ගිහිල්ලා දැන් කොහෙද? එයා ගෙදර ළමයෙක් නම් ඉගෙන ගන්න දේවල් ඉස්කෝලේ දේවල් පැඩිටි කෙනෙක් නම් ළමයි ගැන රැකියා ස්ථාන ගැන ගමේ තොරතුරු ආගිය වැලගිය තොරතුරු ගොඩ මෙයා වෙන මොනවද හිතනවා. එතකොට ඒ හිතන දේවල් කාම අරමුණු නම් කාමක දේවල් නම් ඒක කාම ඡන්ද නීවරණය. එතකොට මේ භාවනාවට ඉඳගත් කෙනාට ඒක නීවරණයක් භාවනාව වහලා දාන එකක්. භාවනාව යාට කරගන්න දෙන්නේ නැති එකක්. මේ මේ මේ වර්ගෙන් හිත මුදවගත්තේ නැත්නම් ඊළඟ පියවරට යන්න බෑ. එතකොට එයා මතක් කරගන්න ඕන දැන් කාම ඡන්දයයි. මේන භාවනාවට බාධා විදිහට කාම ඡන්දය මේ එන්නේ. මම මේකෙන් මම ඒක නෙවෙයි හිතන්නේ. මම හිතන්නේ ආස්වාසයක් ප්‍රාසාසයක් කියලා. ඊට පස්සේ වෙනුනේ තරහ අරමුණු වෙනවා ගැටින්. කියන්නේ ඉඳගෙන ඉන්න බෑ කොන්දරි දෙනවා හාන්සි දෙනවා අයියෝ කියලා හිතෙනවා කොරස්නේ කියලා හිතෙනවා එතකොට එයාට ගැටෙනකොට අරහකාරයක් මතක් වෙනවා. හරි ගැටෙන අරමුණු. එතකොට එහෙම නැත්තම් භාවනා කරගෙන ඉන්න මඳුරේ කුරුංගල කැරකෙන වටේ මොන කර්මයක්ද කියලා හිතෙනවා. හොඳට ගේවල් වල නම් ළමා ලපටි සද්ද කරනවා. මොන කර්මයක්ද කියලා හිතෙනවා. එහෙම නැත්තම් කැසට් එකක් දාලා ටී එකක් දාලා භාවනාවට ඉඳගෙන ආස්වාසයක් කියලා හිතනකොට මෙහින් ටී එක දැම්මා. ඒක රොන්න තරහ එනවා. එතකොටත් ගන්න ඕන මේක ව්‍යාපාදය තේරුම් ගන්න ඕන. මේක භාවනාවට බාධයි. නිවරණයක්. තීන මිද්දේ කියලා කියන්නේ දැන් මේවා තේරුම් ගන්න කරන්නේ මෙහෙමයි. ඒවෝ සිහිතේ තයින්නේ. මේ කාමච්ඡන්ද කියලා තේරුම් ගන්න මම කරන්නේ දැන් ආනාපානසති භාවනාව. මං ආශ්වාසය ප්‍රාශ්වාසය සීකරන්න ඕන කියලා ආයෙත් ආශ්වාසය ප්‍රාශ්වාසයක් කියනවා. සමහර අයට මේ ආශ්වාසය ප්‍රාශ්වාසය ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා දහවතාව සීකරන උට හිත ගිහිල්ලා. සමහර අයට පැය කහමාරකින් ආයෙ මතක් වෙනවා. පැය ගණන් ගියාට පස්සේ මතක් වෙනවා. ඊට පස්සේ සමහර නින්ද තීන මිද්ද එනවා. තීන මිද්ද කියන්නේ ඇඟ පොඩ්ඩක් බර වෙලා ඕම එහෙම නින්දට යනවා. මේ තීන මිද්ද නිවැරදි හරි පුදුම එකක්. සමහර වෙලාවට තමන්ම ආස්වාසය ප්‍රාසාසයක් සිහි කරනවා වගේ දැනෙනවා නිදි. ඔළුව පාට වෙනවා. තමන් සිහි කරනවා වගේ දැනෙනවා. නමුත් ඔළුව පාට වෙනවා. අර ඒතුට අර බලන්න පළවෙනි භාවනා ඉරියව්ව උජුං කායම් පණිදාය. તો කය ඍජුව තියෙන්න ඕන පරිමුඛං සතෙන් උපට්ඨපෙත්ත හොඳට සීයේ තියෙන්න ඕන මං ආස්වාසය ප්‍රාසාසය කරන්නේ. ඊළඟට සැක විචිකිච්ඡා වෙනවා. භාවනාව ගැන සැකය මෙහෙම කළා හරියයිද? මේක වැරදිද? වෙනත් ක්‍රමයක් තියෙනවද? එහෙනම් මේක තමයි හරි ක්‍රමය මේ විදිහට කරන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ සුසතෝ ආස්සති සතෝ පසසති. මේන්න සටන් කර කර ওই ටික කළොත් ඔබ සමයි ලොකු අමාරුම යුද්ධේ. ආස්වාසය ප්‍රාස්වාසය කියන එක සිහියෙන් සිහි කර කර ඉන්න එක අර නීවරණ පහට යන්න දෙන්නේ නැතුව. මේ ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියන ඒ භාවනාරමුණ සිහි කරද්දී ඒ භාවනාරමුණ ඒ භාවනාව කරන්න බැරි වෙන්නෙම මේ කාරණා පහෙන් තමයි. එතකොට ආනාපාන සති භාවනාව වඩනවා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය සිහි කරනවා මේ පහට වැටෙන්නේ නැතුව. භාවනාව අමාරුයි කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය අර තනි අරමුණට ගන්න බෑ මේ පහේ කරකිනවා. ඒ කියන්නේ කාමච්ඡන්ද විචිකිච්ඡ උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ මේ තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිත විසිරෙනවා. එකීකව මතක් වෙනවා. පසුතැවිල්ලත් එනවා කරපු වැරදි ඒ වගේ දේවල් හිත බිඳ වැටීම් වික්ෂෝප. ඒක උද්දච්ච කුච්ච කියලා තේරුම් ගන්නවා. එතකොට මේ විදිහට මේ නීවරණ පහට වැටෙන්නේ නැතුව ආශ්වාස ප්‍රාශ්වාසයක් කියන සිහි කරන්න ඕන. මේක තමයි අමාරු දේ. ඉඳගෙන කරලා බලන්නකෝ. ඉඳගෙන කරලා බලන්නකෝ. මේකට ගොඩාක් පහසු ක්‍රමයක් තමයි මේ භාවනාවට. ඔය ඉස්සෙල්ලාම පුරුදු වෙන කෙනා ලොකු වෙලාවක් ගන්න එපා. විනාඩි 5ක් 10ක් වගේ පොඩි වෙලාවක් ගන්න. නිින්ද වැඩිපුර යන කෙනා ඉස්සෙල්ලා ටිකක් සක්මන් කරන්න. විවේකයෙන් භාවනාව පුරුදු වෙන්න පුළුවන් නම් ටිකක් සක්මන් කළා විනාඩි 5ක් 10ක් ඊට පස්සේ භාවනා ඉරියව්වෙන් ඉඳගෙන කය ඍජු කරගෙන ඊට පස්සේ ආස්වාස් ප්‍රාස්වාස් සිහි කරන්න. එතකොට හොඳට මතක තියාගන්න කරන්න තියෙනවා මෙතන සටන. ඒ තමයි ආස්වාස් ප්‍රාස්වාස් හිත පිහිටව ගන්න ඕන පංච නීවරණ වලට යන්නේ නැතුව. මේක කරනකොට දැන් මම මේ කියන දේ පැහැදිලිවම තේරෙනවා කියලා කරන්න ගත්තාම හිත ඈතකට යනවා. එතකොට මේ සතන මේකයි. එහෙම ගියොත් එහෙම දැන් මේ ගියේ එක වළක්වා ගන්න බෑනේ. මගේ හිත මෙන්න විසිරුණා. මෙන්න මගේ හිතට කාම අරමුණු ආවා. මෙන්න තරහා ගියා. මෙන්න මට නිදිමත. මෙන්න මට සැකී උපන්න කියලා තේරුම් ගෙනා. නෑ මං දැන් කරන්නේ ආනාපාන සති භාවනාවයි කියලා. ආයෙත් මුලින්ම පටන් ගත්ත විදිහටම ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා මේ නාසයත් සමග ඒ හුස්ම රැල්ල ගන්න හැටි, හෙළන හැටි සිහි කරනවා. ඒකට මතක තියාගන්න ඕනේ මේ ඒ ආශ්වාස ප්‍රාශ්වාසයක් කියන එක අපිට සුළු දෙයක් පේන්නේ, එතන දැනෙන්නේ. එකට දැනෙන්නේ ඒ උෂ්ම රැල්ල යනවා එනවා කියලා අර ශරීරේ කොයි හරි වැදීමක් එක්ක තමයි පොඩ්ඩක් දැනෙන්නේ. මිසක් සම්පූර්ණයෙන්ම උෂ්ම රැල්ල දැනෙන්නේ නැහැ. මුලින්ම පටන් ගන්නකොට. දැන් කියන හිතන්නකෝ ඔන්න දැන් ඔහම මේ පංච නීවරණ වලින් දුරු කරගෙන සමහර අයට තියෙනවා පිංගතුණි හැකියාව ඉක්මනට හිත එකඟ වෙනවා. සමහරට බණක් අහලා හිත ප්‍රීතියෙන් තියෙන වෙලාවක, බුද්ධානුස්සතිය වල ප්‍රීතියෙන් තියෙන වෙලාවක, සෑයක් ළඟට ගිහිල්ලා වැඳලා ප්‍රීතියෙන් තියෙන වෙලාවක, ඇස් දෙක පියාගෙන භාවනාවෙන් කය ඍජු කරගෙන ආස්වාස ප්‍රාසස සිහි කරනකොට නීවරණ වලින් බැට දෙන්නේ නැතුව උස්ම රැල්ලෙම පිහිටනවා. සමහර විට ඉක්මනින්ම එක වෙනවා. ඉන්න පරිසරෙත් බලපානවා. එතකොට ඔන්න ඔහම ඉන්නකොට පින්වතුනි දෙවෙනි පියවර අපි බලමු. දැන් භාවනාවේ දැන් සමහර වෙලාවට ඔය ආස්වාසය ප්‍රාසාසය කියන එක එක්කෙනෙකුට එක දවසින්ම ඕක හොඳට හුරු වෙනවා. සමහර අයට දවස් දෙකක්, සමහර අයට සතියක්, සමහර අයට මාසයක්, සමහර අයට අවුරුද්දක්, සමහර අයට දෙවෙනි පියවරට යන්න නැතුන් ඕකෙම අවුරුදු දෙක තුනෙම ඉඳ වෙනවා. වරදක් නැහැ. ඒ භාග්‍යතුන් වහන්සේගේ පියවරනේ මේවා. දැන් අපි බලමු සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් කියලා. ඉතින් පියවර හතරයිනේ. නමුත් මේ පළවෙනි එකට ඉන්න කොච්චර අමාරුද? ඒ වගේ කායानुපස්සනාවේ ආනාපාන සතිය පියවර හතරයි කියන්නන්නේ. මේක පියවර 16කට විස්තර කරපු විදිහක් තියෙනවා. ඒක හිමීට අපි ඉගෙන ගන්න ඕන. නමුත් කායानुපස්සනාවේ පියවර හතරයි. එතකොට කායानुපස්සනාව කියන්නේ අර අච්චර අමෘතයේ වැළඳුවා වගේ එකක් කියලා විස්තර කරේ කායानुපස්සනාවේ ආනිසංශ. ඒකට ඒ තැනකට එන්න මේ පියවර හතරෙන් එන්නේ. පළවෙනි එකට ගොඩාක් මහන්සි වෙනවා. එතකොට ආස්වාසයක් ප්‍රාස්වාසයක් කියලා දැන් සිහි කරන එක. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි භවනාවේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දීර්ඝ ලෙස ආශ්වාස කරන කල්හි දීර්ඝ ලෙස ආශ්වාස කරන්නේ මේ දැනගන්නේය. දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරන කල්හි දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරන්නේ මේ දැනගන්නේය. කෙටියෙන් ආශ්වාස කරන කල්හි කෙටියෙන් ආශ්වාස කරන්නේ මේ දැනගන්නේය. කෙටියෙන් ප්‍රාශ්වාස කරන කල්හි කෙටියෙන් ප්‍රාශ්වාස කරන්නේ මේ දැනගන්නේය. ඒ කියන්නේ පින්වතුනි අර උෂ්ම රැල්ලේම සිහිය පිහිටවගෙන ඉන්නෝනේ ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා. එයා දිගයි කෙටි කියලා සිහි කරන්නේ නැහැ. ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා සිහි කරගෙන ඔය උෂ්ම රැල්ලේම හිත තියෙනකොට එයාට ඒකේ සිහිය පිහිටීමේ ප්‍රතිඵලයක් විදිහට පේනවා අපි ගන්න සමහරෝස්ම දිගයි සමහරෝස්ම කෙටි. එයා හිතලා ගන්නේ නැහැ. ගන්න හුස්ම රැල්ලෙම තියෙන්නේ. සමහරෝස්ම දිගයි සමහරෝස්ම කෙටි. හෙළන හුස්ම රැල්ලෙත් සමහර හුස්ම රැල්ලෙ දිගයි සමහර හුස්ම රැලි කෙටි. මේ දෙවෙනි පියවර නම් එන්නේම පළවෙනි පියවර හරි ගියොත්මයි. ඒකයි ජීවිතේ ගොඩක් මහන්සි වෙන්න ඕන පළවෙනි පියවරට. එතකොට දෙවෙනි පියවර දැනෙනවා කියලා කියන්නේ යාගේ භාවනාවේ යහපත් පැත්ත. දිග කෙටි බව තේරෙනවා කියන එක හුස්ම රැල්ලේ. දීර්ඝලේ ශාස්වාස කරනවා. දීර්ඝලේ ශාස්වාස කරනකොට දීර්ඝලේ සුසුමක් ගත්තා කියලා දන්නවා. දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරන කියන්නේ හුස්ම රට දිගයි. තමයි ඒ කියන්නේ යම් වේලාවක් යනවා හුස්ම රටට. ඒ හුස්ම රට දිගයි කෙටි කියන්නේ වේලාවක් එක්කනේ. දිගයි. කෙටි ඉක්මනට හුස්ම ගන්න ඒවා තියෙනවා. ගන්න හුස්ම රැල්ලෙම තියෙන මේ දිග කෙටි බව. ඒක අල්ලන්න බෑ අර පළවෙනි පියවර පුරුදු කරන්නේ නැතුව. කියන්නේ ආස්වාසයක් ප්‍රාසවාසයක් කියන්නේ. ඊට පස්සේ දැන් මේක ඊළඟට ඔන්න එතකොට පළවෙනි පියවර තමයි ආස්වාස ප්‍රාසවාස සිහි කරන එක. දෙවෙනි පියවර එක තමයි දීර්ඝ ලෙස ආස්වාස කරන උට ඒක දැනගන්නවා ප්‍රාසවාස කරන උට ඒක දැනගන්නවා. කිටියෙන් ආශාස කරන උට ඒක දැනගන්නවා කිටියෙන් ප්‍රාශාස කරන උට ඒක දැනගන්නවා එතකොට දිග කිටි බව තේරුම් ගනිමින් ආශාස ප්‍රාශාස කරන එක තමයි දෙවෙනි මේ පියවර ආනාපාන සති භාවනාවේ ඉතින් මේක වරදවගන්නේ සතිපට්ඨාන වරදිනොත් නිවන් මාර්ගේ වරදිනවා කියලා තියෙනවා ඒ කියන්නේ දින්ගක් විනාඩි 5ක් ආශාසය ප්‍රාශාසය සිහි කරලා හයියෙන් උසුමක් අරගෙන දීර්ඝයි කියලා හිතනවා හයියෙන් හුස්ම හෙල්ලලා මේ දීර්ඝයි කියලා හිතනවා. ඒකේ මවාගත් එක රඟපෑම. සිහිය කියන්නේ මේක. හොඳට ඉන්නවා. සිහිය කියන්නේ දොරටු පාලකෙක් වගේනේ. දොරටු ඉන්නේ. එයා තමයි යන්නේ නැහැටි බලන්නේ. ඊට පස්සේ ඔන්න දෙවෙනි පියවර. ඕකට කෙනෙකුට අවුරුද්දක් දෙකක් තුනක් එහෙම මහන්සි නෙවෙයි සමහර අය ඉතින් දවසින් සමහර අයට වැටෙනවා දෙකෙන් තුනෙන් සතියෙන් මාසෙන් කැප වෙලා ඉතින් බුද්ධ කාලේ නම් නිදා ගන්න වෙලාව විතරනේ පැය කිහිපයක් අනිත් හැම වෙලාවම සතිපට්ඨානෙනේ අනිත් හැම වෙලාවම සතිපට්ඨානෙ භාවනාවටම යොමුණු යෝගාවචරය ඉතින් පැය ගණන් භාවනා කරනවානේ එතකොට ඒ ඇත්තන්ට ඉතින් මේ සතිපට්ඨානෙ පිළිතනවා. එතකොට මේ ගෙවල් වල අලකලංචිත් නැඳෙන ඉතින් මිනිස්සු බණ භාවනාවට ඉතින් ආසා. නමුත් මේවා අහලා හරි තියාගන්න. මතකේ හරි තියාගන්න මක්නිසාදියත් සමාජයේ පොයට සිල් නැනම් කට්ටිති විවේකී කියලා පෙනවා. එතකොට මේ විවේක වෙලාවක පොඩ්ඩක් පොය දවසේ හරි අපි භාවනා කරමු කියලා. දැන් කට්ටි භාවනා කරමු කියලා කියවට දන්නේ නැහැ ඊළඟට මොකක්ද දැන් කරන්නේ කියලා. එනිසා මේවා මතක තියාගෙන ඉන්න එක ආදී උපකාරයි. එතකොට දෙවෙනි පියවර තමයි දිග කෙටි බව තේරුම් ගන්න එක ආස්වාස් ප්‍රාස්වාසයෙන්. තුන්වෙනි පියවර සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. දැන් දීර්ඝ ආස්වාස ප්‍රාසාස තේරෙනවා කිටි ආසාස ප්‍රාසාස තේරෙනවා එතකොට මේ විදිහට දැන් මේකෙම මේ විදිහට භවනා කරන ගොඩා ආසාස ප්‍රාසාස සිහි කරන්නේ දිග වුණොත් දිග බව තේරුම් ගන්නවා කෙටි වුණොත් කෙටි බව තේරුම් ගන්නවා එතකොට ආසාස ප්‍රාසාස සිහි කරනකොට මෙයාට හොඳටම තේරෙනවා මේ ආසාසේ දැන් හුස්ම පිට වෙන්න ගත්තට පස්සේ ඒ සම්පූර්ණයෙන්ම හුස්ම රැල්ල පටන් ගත්ත තැන ඉඳලා අවසන් වෙන කල්ම හුස්ම රැල්ල. හෙළනේ හුස්ම රැල්ල, ඒ කියන්නේ ප්‍රාශ්වාසී ආශ්වාසී. ඒ ආශ්වාස ප්‍රාශ්වාස කය හුස්ම රැල්ල නැමැති කය සම්පූර්ණයෙන්ම තේරෙනවා. ඒ ආශ්වාස ප්‍රාශ්වාස කය තේරුම් ගනිමින් ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. එතකොට මුළු කයම හොඳින් තේරුම් ගනිමින් ආශ්වාස කරන්නේ මේ හික්මෙනවා ප්‍රාශ්වාස කරන්නේ මේ හික්මෙනවා එතකොට දැන් මෙතනදී උඩ තියෙනවා මේ පජානාති දැනගන්නවා කියලා එතකොට ඒ හැම එකක්ම තේරුම් ගන්නවා දැන් මෙතන හික්මෙනවා කියලා තියෙනවා සික්ඛති කියලා ඒ සික්ඛති කියන්නේ මෙයා යන් හික්මෙනවා කියන්නේ යන් ඇතුලින් පණිවිඩයක් දෙන්න ඕන මං හුස්ම රැල්ල තේරුම් ගන්න ඕන සම්පූර්ණයෙන්ම කියලා. එතකොට මේ හුස්ම රැල්ල හොඳට තේරුම් අරගනිමින් ඒ සම්පූර්ණේ මුළු කයම තේරුම් ගනිමින් ආස්වාස කරනවා පාස්වාස කරනවා. එතකොට ඔන්න ඔය වගේ මේ යනකොට තමයි සමහර අයට ඔච්චර දිගු කෙටි බවකුත් ඉන්නේ නැතුවම. දැන් අපි ඊළඟ පියවර ගමු. ওই තුන්වෙනි පියවර තමයි හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම හුස්ම රැල්ල. පටන් ගත්ත තැන ඉඳලා අවසානයේ දක්වාම ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ මුළු කයම තේරුම් අරගෙන ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. ওই තුන්වෙනි පියවර. දැන් මේව වචනෙන් කිව්වට කාලයක් යනවා. සමහර අයට සීයේ දියුණු අනුව ඒ කාලේ කෙටි වෙන්න පුළුවන් දික් වෙන්න පුළුවන්. ඒකට ඔය තුන්වෙනි කාරණා හතරවෙනි පියවර තමයි පස්සම්බයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. පස්සම්බයං කාය සංඛාරං කියලා කියන්නේ පින්වත්නි ආස්වාස ප්‍රාස්වාස මේ කය මේ ඒ ආස්වාස ප්‍රාස්වාසයේ කරනවා මුළු කයම සංසිඳුවමින් මේකෙදී මේ පියවරදී තමයි ගොඩාක් කය සැහැල්ලු වෙන්න ගන්නෙ ඊළඟට හුස්ම රැල්ල බර අඩු වෙන්න ගන්නෙ සමහර අයට මුලින්ම හුස්ම රැල්ල නොදැනී වගේ යන අවස්ථා එහෙම කතා කරලා තියෙනවා. එතකොට ඒ වගේ තැන්වලදී ඒ හුස්ම රැල්ල නොදැනී යන්න හේතු බලන්න ඕන. ඒතර මේ පියවරට ඇවිල්ලා නම් හතරවෙනි පියවර විදිහට කය සැහැල්ලු වෙවි. එහෙම නැත්නම් හුස්ම රැල්ල සැහැල්ලු වෙවි, සියුම් වෙවි, ආස්වාද ප්‍රාසාසය වෙන තැනක් තියෙනවා. එතකොට තමයි සැහැල්ලු සම්පූර්ණයෙන්ම ඇති වෙන්නේ. මුලින් සමහර වෙලාවට Tamanta හුස්ම රැල්ල මේ ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී නොදැනී යන්නේ බලන්න ඕන තීන මිද්දේ තමන්ගේ හිත ඇවිල්ලාද කියලා. තමන්ගේ මානසිකාරය දුර්වල වෙලාද කියලා. එතකොට මේ හුස්ම රැල්ල නොදැනී ගියා වගේ දැනුනොත් එහෙම ආයෙත් මොහොතක් ඉඳලා මුළු කයතම සීහ අරගෙන තමන් ඉඳගෙන ඉරියව්වට සීහ අරගෙන ආපහු සීහ කරන්න ඕන ආශ්වාස ප්‍රාශ්වාසයක් කියලා. වචනෙන් සීහ කරන්න ඕන. සිහි කරලා හුස්ම රැල්ල කොහොම හරි අල්ල ගන්නවා. ඔන්නනේ මූලික සමය. ඔච්චර දුරට විස්තර කළාට කරන්න තියෙන මුල් පියවර තමයි ආස්වාසය ප්‍රාසාසය. කියලා සිහි කරන්නේ. කය සැහැල් වෙවි යද්දී ආස්වාස ප්‍රාසාස සිහි කරනවා. ඔය තමයි කායානුපස්සනාව. ඔය ඔක්කොම තියෙන කයත් එක්ක. ඔය බහ ඔය ක්‍රම හතරෙන්ම තමන්ගේ කයම ප්‍රකට වෙනවා. කයේ ස්වභාවයෙන් ප්‍රකට වෙනවා. ඉතින් මේ විදිහට ආනාපානා සතිය පුරුදු වෙනවා නම් එයා කායානුපස්සනා භාවනාව තමයි පුරුදු වෙන්නේ. ඊට පස්සේ ඔය තොරතුරු ටික ප්‍රමාණවත්. එතනින් එහාට කරගෙන යනකොට තමයි තමන්ට ඇති වෙන ප්‍රශ්නවලදී ඇත්තටම විසඳුම් හොයාගන්න තියෙන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස මේ භාවනාවට නෙවෙයි. විසඳුම් හොයන්න තියෙන්නේ නීවරණවලට. නීවරණවලට විසඳුම් හොයන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ආනාපාන සතිය මුලින් පුරුදු කරන විදිය. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න උදාහරණයක් වදාලා. දැන් ආස්වාස ප්‍රාස්වාස කියන එක දැන් අපිට තේරෙනවනේ. ආස්වාස ප්‍රාස්වාසයක් කියන එක ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා. නමුත් අපිට තේරෙන්නේ නැති කාරණාව තමයි ඊළඟට මේ දීර්ඝ ලෙස ආස්වාස කරනවා කියන්නේ මොකද්ද? මේ දීර්ඝ ලෙස ප්‍රාස්වාස කරනවා කියන්නේ මොකද්ද? කෙටියෙන් ආස්වාස කරනවා කියන්නේ මොකද්ද? කෙටියෙන් ප්‍රාස්වාස කරනවා කියන්නේ මොකද්ද? උපමාවක් වදාළා. බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි සියයතාපි භික්ෂුවේ දක්ඛෝ බමකාරෝ වා බමකාරන්තේ වාසීවා දක්ෂ වඩු බාසුන්නේ කෙනෙක් ඉන්නෝ යතු ගාන එතුමාගේ ගෝලේ හරි දක්ෂ කෙනෙක් හෝ ඉන්නවා මෙයා දීගං වා අංජහන්තෝ දීගං අංජාමිච ප්‍රජානාති මෙයාට යතු ගානකොට දීර්ඝ ලෙස යතු ගෑවුනොත් මෙයා දැනගන්නවා මම දීර්ඝ ලෙස යාත්‍රා යතු ගෑවා. දැන් යතු ගගා ඉන්නකොට වැඩියෙන් යතු ගෑවිච්ච ගමන් එයා දන්නවා දැන් වැඩිපුර යතු ගෑවා. කෙටියෙන් යතු ගන්නකොට එයා දැනගත්තා දැන් කෙටියෙන් තමයි යතු ගෑවුනේ කියලා. ඉතින් එයාගේ අතට දැනෙනවා ඒක. දැන් වැඩිපුර ගියා, දැන් කෙටියෙන් ගියා කියලා. අතට දැනෙනවා. ඒ වගේ ආශාසයක් ප්‍රාසහසයක් කියලා හොඳට මේ හුස්ම රැල්ලේ සිහි පිටවගෙන ඉන්නකොට තමන්ටම දැනෙනවා දැන් හුස්ම රැල්ල වැඩිින් ගියා, දැන් හුස්ම රැල්ල කෙටිින් ගියා කියලා. දැන් හුස්ම රැල්ල වේගෙන් ඇතුට ගොඩක් ආවා, කෙටිින් ආවා කියලා. තමන්ටම දැනෙනවා. මෙන්න මේ විදිහට ආශ්වාස දීර්ඝ ලෙස ආශ්වාස කරනකොට දීර්ඝ ලෙස ආශ්වාස කළා කියලා දැනගන්නවා. දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කරනකොට දීර්ඝ ලෙස ප්‍රාශ්වාස කළා කියලා දැනගන්නවා. සම්පූර්ණයෙන්ම කය තේරුම් අරමින් ගනිමින් ආශ්වාස කරනවා. ඇද්දි සම්පූර්ණයෙන්ම කය තේරුම් ගනිමින් ප්‍රාශ්වාස කරනවා. කය සැහැල්ලු වී යද්දි ආශ්වාස ප්‍රාශ්වාස කය සැහැල්ලු වෙද්දි තමන්ගේ මේ ඕලාරික කය සැහැල්ලු වෙද්දි කය සැහැල්ලු වෙන බව තේරුම් ගනිමින් ආශ්වාස කරනවා ප්‍රාශ්වාස කරනවා. මේ තමයි ආනාපාන සති භාවනාව. එතකොට යමා නිවස්සෝ බොහෝ දුර නොවේ කියන ලොකු ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ලොකු සන්නාසගේ සතිපට්ඨාන භාවනා විස්තරයත් එක්කයි මම මේ විස්තර කරන්නේ. එතකොට මේ පොත්පත් කියලා තව තීරුම් ගන්නවා. දැන් මේ ඔබ භාවනාවට හුරු කරන මූලික දහම් පන්තියක් මේ. භාවනාව කරගෙන යනකොට ප්‍රායෝගික කියනවා ධර්ම දේශනා අහලා දහම් ගුරුවරු ඇසුරු කරලා හිමීට හිමීට මේක ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ගොඩාක් අයද තියෙන ප්‍රශ්නයක් තමයි වැඩේට අත ගහන්න නැතුව විස්තර වෙනවා. දැන් මේ බුද්ධ දේශනාව අපි ශ්‍රද්ධාවෙන් දරාගත්තට පස්සේ දැන් ඊට පස්සේ සැහැල්ලු වෙන්නේ මොකන්ද? සැහැල්ලු වීම කොයි වගේ කන්ද? මුළු කයම තේරුම් ගන්නවා කියන්නේ මොකන්ද? ඉතින් ඒක තේරුම් එතන එයාට ඒ ප්‍රශ්නේ ආවනම් හරි අර දීර්ඝ ලෙස ආස්වාස ප්‍රාස්වාසේ තේරිලා මම බොහෝ කාලයක් දීර්ඝ ලෙස ආස්වාස ප්‍රාස්වාස කරනවා කියන එක තේරුම් අරමින් ආස්වාස ප්‍රාස්වාස ආනාපානසති භාවනාව මම කරන කෙනෙක් මට ඊළඟ පියවර තේරෙන්නේ නැහැ කියනනම් එයාගේ ප්‍රශ්නේ හරි. මේ විනාඩි 10ක් ආස්වාස ප්‍රාස්වාස කරන්න ඉඳගන්නේ නැති කෙනා ඊළඟට අහනවා දීර්ඝ ලෙස කියන්නේ මොකක්ද කියලා. සුදුසුනේ මේ ප්‍රශ්නේ. එනිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අපි අදාහ ගන්න ඕන සම්පූර්ණ නිවනම දක්වා. ඒක අපි ශ්‍රද්ධාවෙන් අදාහ ගන්න ඕන. හැබැයි ඒව ගැන ප්‍රශ්න කරද්දී බලන්න මම ප්‍රායෝගික ධර්මයේ හැසිරෙන කෙනෙක්ද කියලා. ඇත්තටම ප්‍රායෝගික ධර්මයේ හැසිරුණා නම් දැන් මම පැහැදිලිවම කිව්වා ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී සිහියෙන් යුතුව එයාටම දැනෙනවා දීර්ඝ ලෙස එකයි දීර්ඝ ලෙස ආශ්වාස ප්‍රාශ්වාස කරන එකයි කෙටියෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන එකයි. එහෙනම් දීර්ඝ කෙටි බව තේරුම් ගැනීමෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන එක හොඳට තේරුම් ගත්තට පස්සේ එහෙනම් සබ්බකාය පරිසංවේදී කියන එක එයාට තේරෙනවා. ඒ කොටසත් හොඳට තේරුම් ගනිමින් ආස්වාස ප්‍රාසාස කරනවා නම් ඒ විදිහටත් භවනාව හික්මෙනවා නම් එයාට පස්සම් භයං කාය සංකාරං කියන එකත් තේරෙනවා. ඒ නිසා අපි ගොඩක් කරුණ හොයාගෙන මහන්සි වෙච්ච ආස්වාස ප්‍රාසාසයේ කියන මුල්ම පියවරේ භවනාව කරන්නයි. ඔය තමයි කායानुපස්සනාවේ ආනාපානසති භාවනාව පුරුදු වෙන හැටි. අපි ඊළඟ දවසේ ඉගෙන ගන්න වෙනවා මේ භාවනාව තමා තුළ ප්‍රගුණ කරගෙන අන් අය තුළගේ ජීවිතයේ කයේ ස්වභාවය තේරුම් ගන්න හැටි සහ තවත් ඉදිරියට දියුණු කරන හැටි. ඉතින් ඒ නිසා මේ කරුණු ටික ප්‍රමාණවත් ආනාපානසති භාවනාව පුරුදු වීම පිණිස. ඉතින් අද දවසේ කායානුපස්සනාවේ ආනාපානසති භාවනාව ඉගෙන ගත්තේ මේ ධර්මයේ ශ්‍රවණය කළ පින අපි දේශනා කරපු පින අපි කාටත් කායानुපස්සනාවේ හිත පිහිටීම පිණිස විශේෂයෙන් ආනාපානසති භාවනාවත් අපිට පුරුදු කරගන්න මේ පින හේතු වාසනා වේවා. මේ පින් අනුමෝදන් කරනවා. ඔබ සියලු දෙනාටත් ඒ වගේම මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන්වත්වා. ඒ වගේම අපි කාටත් මේ ධර්මයේ ඇසු, ඒ වගේම දායකත්වයේ දරු, ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම මව් දෙමව්පිය ගුරු බන්දු මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. අපි කාටත් මේ කුසල් ධර්මයේ දියුණු කරගන්නට වාසනා ශක්තිය ධෛර්යය සැලසේවා. කයි යථා ස්වභාවය වැටහෙවා. ගෞතම සසුනේ පිහිට ලැබේවා කියලා පින් පමුණනවා. තිරුවන් සරණයි.